ජනාධිපතිවරණ ද අපට තිබ 110. දැන් ඒක වැඩි වෙලා මිස කඩු වෙලා නැහැ කියන එක තමයි මගේ තර්කය. අවම 110 තිබුණා. චන්ද්‍රිකා සහ රනිල් දෙදෙනා 94 සහ 2001 දී අගමැතිකම් ලබන්න ලැබපු සුදුසුකමට වඩා වැඩි ආසන ගන්න මෙතන අපි ගව තියෙනවා. එහෙනම් මහින්ද මහත්තයාට අගමැතිකම නොදී වෙන කාට දෙන්න? මේ සන්දාන්නේ මං සිරිසේන ජනාධිපතිතුමාට අභියෝග කරනවා. පුළුවන් නම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්දානයේ ඇතුළත වෙනත් ඇතුම කියනවනේ වෙනත් ජේෂ්ඨයෝ ඉන්න අගමැතිකම් බාර ගන්න පුළුවන්. එක ජේෂ්ඨෙක් ඉදිරිපත් කරන්න. මම ඔබට යෝජනා කරන මාධ්‍ය ආයතනයක් විදිහට පක්ෂයේ ජේෂ්ඨයන් විදිහට මේ මැතිවරණ ඉදිරිපත් වෙලා ඉන්න නිමල් සිරිපාල සිල්ව මැතිතුමා, ජෝන් සෙනිවරත්න මැතිතුමා, සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, මේ අය ගාවට ගිහිල්ලා අහන්නකෝ මහින්ද රාජපක්ෂ වෙනුවට ඔබට බාර දුනොත් ඔබ බාර ගැනීමට ලෑස්තිද කියලා. සිරිසේන මහත්තයා හිතයි නැති කේක ජේෂ්ඨයෝ අගමැති සීනේ විකුණන්න. හැබැයි මහ පොළොවේ යථාර්ථය දන්න, මහ පොළොවේ ඉල්ලුම දන්න කිසිවෙක් මේකට සූදානම් වෙන්නේ